අද වෙනකොට පෞද්ගලික අංශයේදී හා බලන බැල්මත් එක්ක ප්‍රධානම කාරණයක් මම දකිනවා පෞද්ගලික අංශයේ රැකියාවල් දින 5කට සීමා කිරීම. අද විශාල තාක්ෂණ දියුණුවත් එක්ක දරුවන්ගේ විනාශකාරී තත්ත්වයකට අද ඇවිල්ලා තියෙනවා. අද අපි දන්නවා ඉන්ටර්නෙට් එක හරහා වෙන්න පුළුවන් සියලුම දරුවන් අද හොඳ වගේම නරක පැත්තට යොමු වෙන්න පුළුවන්. මේ කාලේ වෙනකොට දෙමව්පියන්ගේ වාතාවරණය අඩු වෙලා තමයි අද අපිට පේන්නේ මේ දරුවන්ට වෙන විනාශය. දෙමව්පියන් රැකියාවල් කරනකොට මේ දරුවන් අයාලේ යාමෙන් වැඩි වෙලා තියෙනවා. දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් යෙදවීම විශේෂයෙන්ම පෞද්ගලික අංශයට ඒ අවස්ථාව ලැබිලා දීලා තියෙනවා. දවස් 5ක් වැඩ කළා, දවස් 2ක් තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කාලය යොමු කරා.